අද මේ විශාල කිල්තිරිත ඇතුලේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන ආනාපානසති කර්මස්ථාන භාවනා වඩන විශාල පිරිසක් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. බුදුකාය ආනාපානසතිය දිනු කර එවගේම මේ ක්‍රියාවන් දැනගෙන ඉච්චෙන බොහෝ පින්නේ අධමයේ බණ පිළිසෙල් දෙකිනවා. විශේෂයෙන් නියත ප්‍රේරක දේ වාර්තය අදගෙන හඳුවා පුරපතලස්සක් වූ දවසක මේ සංසාරාවේ මහා සතුටකාන ස්වෝත්‍රයේ පිළිගන්නල සාකමන හැඳින්වීමේ දේශනාවක් කරන්න යෙදුණා. මේ මහා සතුටකාන ස්වෝත්‍රයේ දෙන භාවනා කර්මස්ථාන විශේෂ ගැන සිත හැඳින්වීමක් ඉදා කරන්න යෙදුණා. මේ භාවනා කර්මස්ථාන විශේෂ එකක් උනක් පාසා නිවන් දරුවෙන් හැදෙන්නේ එම් කලමෝ නිරන්තර ප්‍රසන්නයි ආනාපානසති කර්මස්ථාන භාවනාව ආනාපානසති කර්මස්ථාන භාවනාව සතර සතිපට්ඨාන භාවනා අතරින් කලමෝ යන්තේ දෙන කායානුපස්සනා සතිපට්ඨාන භාවනාවත් අයිති වර්ගය ආනාපානසති කර්මස්ථාන භාවනාවේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සමනක් නෙමෙයි සබ්බෝ සූත්‍ර දේශනාවන් නිදේශක සම්ප්‍රව දේශනා කළ භාවනා මාර්ගය විශේෂයෙන් විරෝධිතක දේශනා කළ භාවනා තුළින් කලමෙන් යම් දෙයක් දැනෙන්නේ ආනාපානසති භාවනාවයි. එවැන්ම සූත්‍ර විදක ඉතා සම්ප්‍රව මේ ආනාපානසති කර්මස්ථාන විස්තර කරලා තියෙනවා. මධ්‍යම නිකායේ ප්‍රතිපත්තාන සූත්‍රය මධ්‍යම නිකාය උපරිපන්නාද කියන සතිපට්ඨාන සූත්‍රය ආනාපානසති සූත්‍රය එවැගේම සංයුක්ත නිකායෙන් ආනාපානසති සංයුක්තය ඊග නිකායෙන් මේ මහා සතිපට්ඨාන සූත්‍රය එවැනි සූත්‍රයන්හි ආනාපානසති කර්මස්ථාන භාවනා ගැන විස්තර දේශනා කරලා තියෙනවා. ඒකම මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ මුලතම ආනාපානසතිය දේශනා කළේ ලෝක මහලේ නදාරණ සියලුම සංඝරත්න බුදුරජාණන් වහන්සේලා උත්සවයේ සඳහා පාදක කරගන්නා මූල කර්මස්ථානය නිසායි. අපේ ගෞතම සම්මාසම් බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් දවසේ ජාතිමහා ගෝමන මුල නැගෙනහිර ස්වාමීන් වහන්සේ වැඩ ඉඳගෙන චතුරාංග සමන්වාගත නිවිසාදිස්ථානයේ යෙදී භාවනා කර්මස්ථාන වශයෙන් ගත්තේ ආනාපානසති කර්මස්ථාන භාවනාවයි. කෙතුණෙකුන් එය හතා දැනගෙන ඇති උන්වහන්සේ බුදුන ජාතියේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වගේ ඉදදී මාස පහක් යන හරියටම ගක්පුර පතලස්සක් පුරව දරති සියමහා රජුගෙන් ඇතුළු විශාල පිටක් ඉතා උසස්ක වක්මංගල පවත්වන වෙලාවේ ගමගත් වෙනේ පහනිවැතව සත්කතක් වූ මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ දෙන කවර කෙනෙකු දෙවත් උපදේශයක් නැතුව ආනාපානසති භාවනාව ඉගෙන ගන්න පටන් ගත්තා. මේ කුමාරයන් වහන්සේට දෙන වේලාවකදී ආනාපානසති භාවනාවෙන් ප්‍රථම ඥානය ලබා ගැනීමට පුළුවන් වුණා. මේ විදිහට ගෝසත්යන් වහන්සේ උපා වතුරු දෙවි සම ආනාපානසති භාවනාව මුදු කරගන්න සමර්ථ වුණා. දීර්ඝ සංසාරයේදී උන්වහන්සේ ආනාපානසති භාවනාව බෞද්ධ ප්‍රසන්නයෙන් දුනු කරගෙන තිබුණු නිසායි. සේමාවේ භාගවතුන් වහන්සේ දුක් සංඝාරයේ පුරණ කාලයේ සංලක්ෂ දොළොස්දහස් විස්සක් නමක් තරම් බුදුන් වහන්සේලා දකින්න ලැබුණා. සංලක්ෂ දොළොස්දහස් විස්සක් නමක් පමණ බුද්ධ සාසන වලදී උන්වහන්සේ ධන අසලා තිබුණා, ධම් ජීවත් තිබුණා, භාවනා කළා තිබුණා. ඒ අනුව බුද්ධ සාසනයේදී උන්වහන්සේ මේ භාවනා කර්ම ගැන විශේෂ අවබෝධයක් ලබාගෙන තිබුණා. කේතීතා බුදුන් ජාතියේදී සක්තුන භවික බුද්ධයන් වහන්සේට මේ භාවනා පිළිබඳව විශේෂ දැකීමක් තිබුණා. කේතීතා භෝමිනේදී සවස් පුර කර්මස්ථාන භාවනාවේදී ආනාපානසති කර්මස්ථාන භාවනාවම උන්වහන්සේ මූල කර්මස්ථානයේ වශයෙන් භාවනා කරන්න කතා ගත්තා. ඒ ආනාපානසති භාවනාවට සිත යොදලා සුවත් වේලාවකින් උන්වහන්සේට ආනාපාන ධ්‍යාන අතර මොකදවන්නද? ආනාපාන ධ්‍යාන අතර මොකදවා ගන්න මොහොතේදී ධ්‍යානයේ කුඩු වාසනා බලයේ රූපාවචර චතුර්ථ ධ්‍යානයේ සම්මාදින කොටම

එවැනි ජන සම්බාධයන්ගේ දුලව සුදුසෝ නාතුනියක් නම නියමද ධර්ම සානාවක් නම ශූන්‍යාකාරවන්නේ අපට තේරුම් කරගන්න පුළුවන්. සංවේ ධර්ම සානාව ගහකට දෙනා හිතුවත් අනගුණාම සාන්තව නික්ෂත් ගාවේ ඉන්නවා නම් එකලදුක භාවනාවට කාටෙන් ධාතා නොවි ඉන්නවා නම් මේකත් ශූන්‍යාකාරයක් වශයෙන් භාවනා ආනාපානසති භාවනාව සමුත් භාවනාවක් වශයෙන් යදිනේදී නිස්සබ්ද භාවනාවක් අවශ්‍ය නිසයි. නිස්සබ්ද භාවයෙන් කියනවා නම් තමයි ආනාපානසති භාවනාවෙන් භාවනාවකින් සිත් සමාධියක් උපදවන්න තරක් වන්නේ. ඒක නිසා මේ නිස්සබ්ද ක්‍රියාවන් නිස්සබ්ද ගුරුකස්සාවන් සමයෙන් විවහන්සේ කරනවා වදාලා ආනාපානසති භාවනාව සබහා ඕනෑම භාග්‍ය සම්මාදේ ආනාපානසති භාවනාව විසමියාපත් දුක් මොලේ දේනාදේ උපදේ. සෝධනාදී ආරම්භ දේනාදේ වාක්‍යයෙන් සම්බුද්ධන්න පුළුවන්. භාගමනාදී වාදෙන්ද්‍රම අපදීත පුරුස්සනාකෝ බුද්ධවාහනේ ධාතුක භාගෝ සිංහාන්තේ ධාමේ. සෝපාල භාගයන්ගේ ස්ථානයේ සම්බුද්ධලි කියා. සෝධියේ ආරණ්‍ය වාස්තනාලුණු සත්‍යමෝල ශ්‍රේණාධිනේ ජාතිමා භෝධින් මහසේ මුලදු සෝනාගේ තාංගේකින් මහසේ ආනාපානසති භාවනාවේ ලෝකරා සම්මාසන් දුලා ඊළඟට මහසේ පහදාරනාවේ ආත්මයේ කලමයේ දේනාමයේ කරනවා ඊළඟට මාර්ගයේ ආත්මයේ ජීවය මහදාවදාලා පහනාම් ගන්න ජීවය හතරක් කියනවා නිවීම සිටීම නිවීම අනුදීම කියලා සෝම සතුව අත්සජේතේ සතුව පස්සජේ ආනාපානසතිය වඩන්නා සතුව දේව අත්සජේ ඉන්ද්‍රියන්න ආස්වාදනවා සතුව දේව අත්සජේ ඉන්ද්‍රියන්න ආස්වාද කරනවා ආස්වාද කියන්නේ අපිට ගන්නා උත්මාරයයි සත්‍යවාද කියන්නේ සිත් කරන උත්මාරයයි අපතංගවකට යම්දාස්ම මරණයටපත් වෙනවා නම් ඒ දක්වාම නොකදවා කරක් ගන්නා වූ කියලාක් තමයි ආස්වාද ප්‍රත්‍යක්ෂ දෙකේ මුත්මංගවහ උනෙලනවා ඒක අප දිනෙ මෙන්නේ නොකර නිතාකට තියෙනවාද කියලා ගන්නෑ සියෙන් මෙහෙ කරනවා නම් මේ විතරල සුභයක් ලබන්න පුළුවන් සමාජයක් ලබන්නද පුළුවනි ඊළඟ කාරණාත් පොතේ ඉඳලා 1 2 3 4 5 කියලා සුමාර හයක් ගණන් කරගන්නවා. ඊළඟට ඉතිංගල සුමාර හතක් ගණන් කරගන්නවා. ඊළඟට ඉතිංගල සුමාර අටක් ගණන් කරගන්නවා. ඊළඟට ඉතිංගල සුමාර නවයක් ගණන් කරගන්නවා. ඊළඟට ඉතිංගල සුමාර 10ක් ගණන් කරගන්නවා. 10ක වඩා ඈතට ගෙනියන්නේ නැහැ ගණන. 10ක වඩා අගේ නවත්තන්නේ නැහැ ගණන. ඒක මෙන්න මේ ශාස්ත්‍ර හයක් මෙතන දෙනවා. ඉතිේන්දල මහගත්වාන චක්‍රය, ඉතිේන්දල හයගත්වාන චක්‍රය, ඉතිේන්දල හතගත්වාන චක්‍රය, ඉතිේන්දල අටගත්වාන චක්‍රය, ඉතිේන්දල නවයගත්වාන චක්‍රය සහ ඉතිේන්දල දහගත්වාන චක්‍රය. මේකේ තම අවශ්‍ය ශාස්ත්‍රයන් මේ ගණන් කිරීමේදී ගණන් කිරීම කාරණාවක් නොවේ. නම් ගණන් කිරීම භාවනාවට අවශ්‍ය අංගයක් නාදීනවා. ඒක හේතුව භාවනා නොකළ කෙනෙකුගේ සමාධි සිත පිළිබඳව තේරුම් ගන්නට නොසමත් නිසා සමන් භාවනා කරනවා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඒක හේනියට දුරනවා කමිනවා. අන්නේ ඒක හේනියට දුරන සංකප්පය තේරුම් ගන්නට පහසු කරගන්න තමයි ගණන් කිරීම. යම් කෙනෙක් හොඳට භාවනාවේ ප්‍රතිචාර දිනනවා ගණන් කිරීමේදී ගණන වර්ධනය තුරුමක පවත් ගන්න පුළුවන්. මෙතනින් මේ ගණන ගණන වර්ධනය ගන්න සැක වෙනවා. එන්න මේ විතරේ තේරුම් ගන්නවා මෙතනින් මේ කියයි කියලා. උපෝතේ ඉස්සෙමනේ ගණන හැම මොලේකල ඉතිඳල පටන් ගන්නවා ගණන. එන්න මේක දහස් වරක් හරි වැරදුනා නම් හැම මොල ඉතිඳල පටන් ගන්නවා ගණන. එන්න මේක පිටේලාවක් ගණන වයික පිටවාගෙන ඉීමේදී සිතේ නියත විචිනියක් නොදී විචිනිය නොදීilla ආපාපාන සතියෙන් නැත්නම් ඒ ආස්වාද දුක්ඛාද අරමුණේ සිත හොඳට පිහිටනවා අන්නේ අවස්ථාව තමයි ගණන නමස් වන්නේ ගණන නමස් කළා ඊළඟට කරන්නේ අනුබන්ධනාව අනුබන්ධනාව තමයි සිතේ ඊළඟට සාධුතුන්හාගේ සාධාරණ දේශනාවට අනුව තේරුම් කරගන්නේ ඊගංගා මත්සන්තෝ ඊගංගා සුකාමී සජානාති ඊගංගා මත්සන්තෝ ඊගංගා සත්කාමී සජානාති දැන් මේ විදියෙන් ආස්වාද ප්‍රස්වාද දෙක මෙහෙය කරගෙන යන ජරාවේ සමහර විට බොහෝ වේලාවක් ඇති වේලාවක් කුසී ඇතුල් ගෙමින් පවතිනවා ඒක ජීවිතා ආස්වාදයි බොහෝ වේලාවක් වැඩි වේලාවක් කුසී පිට ගෙමින් පවතිනවා ඒක ජීවිත ප්‍රස්වාදයි මේ සමුදියේ තම ඕනෑම දෙයකින් දෙක ප්‍රශ්න ගන්න යා දෙකින් දෙක ප්‍රශ්න ගන්න යා නමුත් ඒ සිදුවන තත්ත්වය තමයි තේරුම් ගන්න තොරණ ඒක නිසා පදානා කියලා වදාලේ විශේෂ දුරින් තේරුම් කර ගන්න තොරණ ඒ තේරුම් කර ගැනීමේදී දැන් ගණන් වල කරන්නේ ගණන් කිරීමේදී අතුරු ගන්න උත්සාහය නම් ඒ ගණන් කරන්නේ දෙවිසි අතුලව අවසාන දක්වාම 1 කියලා කියනවා දැන් මේ කරන්න තොරණ කරන දෙවෙනි ස්නායේ දෙකයි ඒ කල්පන දක්වා මේ කරන්න ඕනේ. අන්ව ගැටි දෙලාවක් ගණන් කරන්න පුළුවන් වන්නේ දීර්ඝ ආස්වාද දීර්ඝ ප්‍රස්වාද දෙක එකයි. එහෙම කියන සමහර අවස්ථාවලදී ආස්වාද ප්‍රස්වාද එක ඉක්මනින් ඉක්මනින් ගැටෙන්න පටන් ගන්නවා. කෙටි කෙටි උත්තරකින් දෙනවා කෙටි කෙටි උත්තර දෙත වෙනවා. ඒ වෙලාවේ එක ගණන කීපයක් ගන්න වෙලාවක් නැහැ. 1 2 3 4 5 කොයි දිශාවෙන් මේ කරන්නේ කියන්නේ. මෙන්න මේ විදිහට මෙහෙ කරගෙන යන අවස්ථාවේදී දීර්ඝ ආස්වාදයක් දීර්ඝ ප්‍රස්වාදයක් කෙටි ආස්වාදයක් කෙටි ප්‍රස්වාදයක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට තමයි භාගතුන් වහන්සේ දේශනා කළේ සම්පසාය පටිසංයෝජේ අතිසික්ඛාමේ දික්කේ සම්පසාය පටිසංයෝජේ පටිසික්ඛාමේ දික්කේ මේ ආස්වාද ප්‍රස්වාද දෙක මෙහි ඉදිරියේදී මෙතන කාය කියලා කියන්නේ ආස්වාද සහ ප්‍රස්වාද දෙක. ඒ ආස්වාද ප්‍රස්වාද දෙක මුලමදාක තුන්කල තේන හැටියට සිහි පවත් ගන්න ඕනේ. හරියටම කියන තමයි සම්පසාය පටිසංයෝජේ කියලා ගාලේ මුලමදාක කියලා කියන්නේ මෙන්න මේ කල්පිනෙල සමහර විට නාසිකාග මුල එළකෙන බබුනඟ මාගේ අගතිල මුල තේරුම් කරන්න පුළුවන් දෙයක් නැරඹි ක්‍රමයක්. කාසුරා බුදුරජාණන් වහන්සේ වදාළා අත්තාකාමනන්ද පරිවසනන් සත්‍ය අනුගත්තෝ අජ්ජත්නම් විච්ඡේද ගතේන චිත්තේන කායෝපි චිත්තං ගුරෝසේ විජිතාති පන්නිකාම කියන ආස්වාදයන්ව නාමකාගේ කොට ස්වාමනාගේ විජේ චිත්ත ගෞරව ස්වාමීන් වහන්සේ ඒ චිත්ත සමාධිය විදිලා කියලා චිත්ත කයක් යොදන්න පටන් ගන්නවා මේ සංකල්පයන්ට පටන් ගන්නවා කියලා උන්වහන්සේ වදාළා. ඒක නිසා නාථකාවක ඇතුල් වෙන පුතුම අනුවසිත ඇතුල් කරන්නේ සාපිලෝකාගේ මහදාගාන. එතකොට ප්‍රශ්නාකාරී මැද පරිවෝසනාන් කතියා අනුගතකෝ බරින්දා විශ්වේෂගත වෙන දිස්තේන කායෝති චිත්තම් විභෝති ඉදිතාවේ සම්ලකාතේ. සාමයෙන් පිටේ යන කුසුම ආනන්දික පිටරේ පිටරවන්නට එපා. පිටේ යන වැඩි වේලාවක් ගන්නපත්යෙන් කායත් සම්දෙක කලණයට කම්පණයට විශ්වේෂයට පත් වෙන අසිත සමාධිය ඉදනවා කියලා ප්‍රහදාවදාලා. ඒක නිසා ආත්මාගේ අසින්නක කුසුම මුලමඟට බලන්න කියන්නේ ඒ පිළිවෙතයි. අතුරුමියේ පටන් ගැනීමේ දෙක අතුරුමියේ අවසානයේ දක්වාම නාසිකාග මුලින් බලන් සිටිනයි මුලමඟට බලනවා කියලා කියන්නේ. කුෂ්ණ අතුල් වෙලෙ පටන් ගත්තා ඒක මුල. කුෂ්ණ අතුල් වෙලෙන් පාසින් වාගේ නැද කුෂ්ණ අතුල්ියේ අවසන් වෙනවා ඒ අග. කුෂ්ණ පිටරේ පරිණාමලා පිටරේ ආරම්භයේ මුලයි පිටරේ තමදීම නැදයි පිටරේ කලතරණයම අගයි. මෙන්න මෙන්න තුන් හරස්තාවම කියන්නේ ඒක මුස්ම ආගම් මුලකට අග දක්වාම දැනගැනීම තමයි සත්‍යය පිටතන් වෙන්නේ කියලා වදාලේ. එනිසා නාථකහක සම්මාති දුර්ගයන් කුෂ්ණ අතුල් වෙනවා නම් පිටරේනවා නම් ඒ අතුමියේ කතා අතුමියේ අරුණාමයේ දක්වා කියන බණාදීන ඕන පිටරීමේ කතා පිටරියේ අරුණාමයේ දක්වා කියන දේ දීලා ගන්න ඕන මේකයි සම්පස්හාය ප්‍රතිසංවේදී මේ සම්පස්හාය ප්‍රතිසංවේදී වශයෙන් කොටහට දියේ දීලා ගන්න භාවනා කරන වෙලාවේ තමන්ගේ සංසාරයේ විචාර ක්‍රීඩකයන් කියන කතා ගන්නවා මේ ක්‍රීඩකයන්ගේ තහස්කාරයේදී පස්සක්තිය කියන කන්දේ වැදෙන්න පටන් ගන්නවා. ඒතර මේ ගාම නිසා මේ මොහොතේදී මුළු ශරීරයම සාහස්භාවයෙන් පත් වෙනවා. ඒවත් වෙන සීතල භාවයෙන් පත් වෙනවා මුළු ශරීරාංගෙම දිනා ගන්නවා. මේ සම්පතය කටසංයෝජී කියන අවස්ථාව ලැබුණාම ඊළඟට තිබුණේ සත්තරම් සහය සංඛාරං අසුචිත්තාමි දිට්ඨි සත්තරම් සහය සංඛාරං පසුචිත්තාමි දිට්ඨි කියන අවස්ථාවයි. මොනතර සීතල කුලකේ කෙනෙක් තරම් ගන්න වාගේ තමන්ගේ ශරීරයේ දිවිමක් පරිදීමක් ඇති වෙනවා ඒ වගේම දෙකේ සංසිදී වෙනවා ඒ මොහොතේදී සුක්ම සංසිදී සංසිදී නොදමියන තත්ත්වයක මපත් වෙනවා සමහර විට මිනිස්සු ගණනක් මුස්ම නැතුව වාගේ කියන පටන් ගන්නවා ඒ මුස්ම නැතුව ජීවයේ සුක්ම නිය වෙලා නොදමියන අවස්ථාවයි ඒ අවස්ථාවේ සමහර කෙනෙක් බාහිරපත් වෙනවා රුක්ම නැතුවා කියලා නම තුන නැතුණානේ මේ කුසල සිහිර රාජ්‍යුන් වල ඒ මොහොතේ පවතිනවා මේ අවස්ථාවේ සිටේ නිවරණය මේ අවස්ථාවේ බොහෝම සාහසල් බොහෝම ක්‍රියා බොහෝම මේ ක්‍රීතුමත් පුතක් වන්නපත් වෙනවා ජපදාන සම්බාධකත් වෙනවා ඒ මොහොතේ තමයි ජීවිතයේ සමත භාවනාවේ දෙලෙකුට නම් සමත අරමුණු භාවනාවේ භාවනා අරමුණු භාවනාවේ මේ මොහොතේදී තමයි කර්තාවයේ හර හාන්සියත් ප්‍රඥාත් දෙක තේරෙන්න පටන් ගන්නවා අරෝතේ පුනෝ ගඩක්නාගේ මාතකා දෝෂ තේන්න පටන් ගන්නවා සමහර කෙනෙකුට ඉදිරි බුබුලක් වගේ දීපකක් වගේ එහෙම නැත්නම් කපු කුලෙන් ගඩක් වගේ නීදුමක් වගේ එහෙම තේන්න පටන් ගන්නවා සමහර උන් තරුකට වගේ කණිකට වගේ මුඛකට වගේ තේන්න පටන් ගන්නවා සමහර උන් රෝගයක් වගේ තේන්න පටන් ගන්නවා සමහර උන් ඉරමඟල තරමන් වගේ තේන්න පටන් ගන්නවා අපේ භාග්‍යවතුන් වහන්සේ නම් ආස්වාද ප්‍රත්‍යාස ධර්මනම් සූර්ය මණ්ඩලයේ වගේ සාධාරණ වේද පටන් ගත්තා. මෙන්න මේකට කියනවා උදාහරණයක් සහ ප්‍රතිභාගණයක් උදාහරණයක් කියන අවස්ථාවේදී හේතුන් අරමුණ චර්චනයි ආත්මයෙන් උත්සාහ වෙනවා. නමුත් ප්‍රතිභාගයේ අවස්ථාවේදී සියලුගෙන ආස්වාද ප්‍රත්‍යාස ධර්මන මිච්ඡවයි සාහසයි නොතේ නාදිකාග කේන්ද්‍ර පටන් ගන්නවා. මේ වෙලාවේ ජීවිතනක මේ වෙලාවේ සිටේ කාම කර්මන්නේයි මේ වෙලාවේ සිට සමාධියටයි ඒ සමාධිය නිසා සමාධියේ සිටේ කාම පිළිසුදු දීවත් නෝනක් ඒ මොහොතේ වර්තනවා ගතින් ලගනවා. මෙන්න මේ ආස්තාව සම්මුඛාපටි සත්සංවරං සහ සංඛාරං අසු දෙස්සාන් පස දෙස්සාන් කියවදාන අවස්ථාවයි. එතකොට මෙන්න මේ ක්‍රම අතර දෙත්වන්නේ දීර්ඝ ආස්වාද දීර්ඝ ප්‍රත්‍යාස දැකීම පළමෙන් යන්කද කෙටි ආස්වාද කෙටි ප්‍රත්‍යාස දැකීම දෙවෙනි යන්කද ඊළඟට සප්තසහපත සංයෝගී අත්තිකාන් පස්තිකාන් ප්‍රවදාල සීයෙන් යංකේතහ සත්සම්ප්‍රයං කාසංකාරං අත්තිකාන් පස්තිකාන් ප්‍රවදාල හතරෙන් යංකේතේ මේ හතරට දිනවා සමාන කල්පනා පිටක්කාන සහාපාරසකේදී සේත්‍රම හතරේ කියන්නේ සමාන කල්පනා පිටක්කාන භාවනාව සෝතු භාවනා පිළිගැනලා හාවතුලතාව ආනාපානසති භාවනාව මුලින්ම හඳුන්වන්නේ ඒ ආනාපානසති භාවනාවේ මාස්තාව විග්‍රහ දෙකක් තියෙනවා. ඊළඟ තුන හතේ මහබවදානා දිවිල ගන්න ධර්ම අනුබන්ධන කුසලකපන සලක්ෂණ විවක්තන භාවිතේ දිවිසේකන් ප්‍රතිපත්තනා දෙන මේ තේරෙන අනුවාදිත වෙන කරගන්න ඕනේ. දැන් ගණන් දිවින මුල්ම තේරෙන මුල්ම අධ්‍යයනවා කියන අපි ආරම්භ කළා. මේකට කියනවා සිත් කියලා. ඒ සිත් සුද්ධියක පස්සනාම ගෝඝාම කියලා මහන්සේ ඒ නාම රූප ධර්මයන් ඇති වෙන ගැටේ නැතිව නාමෝද කර ගන්නවා. මේ නාම රූප ධර්මයෙන් මෙන්න මේ බලංග චිත්තකන්තකින් අවසින්නාවේ මනෝද්වාරයේ පහළවෙත් මනෝද්වාරා වර්ගයේ පහළවෙලා පරිකරණ උපචාර අනුලෝම කියලා චිත්තන පහළවෙලා ගෝත්‍රිකයන්ගේ කතරෙලෙක පහළවෙලා සෝතාපට්ටි මග්ගචිත්තේ සෝතාපට්ටි කාලිකිත දෙකක් පහළ වෙනවා මේකට කියනවා සෝතාපට්ටි මාර්ගයේ කියලා එනම් පරිකරණ උපචාර අනුලෝම නාමයෙන් චිත්තන පහළ වුණා එනම් කෙරෙන්නේ නාම රූප සංස්කාර විදර්ශනා කිරීමයි ගෝත්‍රිකෝ නාමයෙන් අරිමුතුන්ගේ සෝවාන් මාර්ගයෙන් කරන්නේ නිර්වාණය සහ චතුරාර්ය සත්‍ය දැක ගැනීමයි. සෝවාන් ඵලචිත්තයන් දෙකින් මේ සමාධිවාරු සාංශ කාලයේ ඉඳගෙන කරලාකද ඒකිට භාවයේ කියන ප්‍රශ්නේ පහළ වෙනවා. දැන් සෝවාන් මාර්ග ඥානයේ කියන්නේ විනාම දර්ශන විදියයි. ඒක මෙන්න මේ කියන පිළිවෙල. පළමුවෙන් කියන විදියට පිටලා භාවනාව ආරම්භ කළා. භාවනාවේ නීවරණයටපත් කළා. සුත්ත සමාධියක් ලැබුණා. ඒක සුත්තෙකදී නාම රූපයන් වෙන් කරගන්න අවස්ථාව දුක්ඛිතෙකදී නාම රූපයන් දෙකක් තම දක්න අවස්ථාව සංකාරිතෙකදී නාම රූපයන්ගේ උදාවිය මනෝන් දක්න අවස්ථාවේදී ආලෝක පීඩකස්සද්දාවේ දක්නා කිරීම මග්ගානන්ද ඥාන දර්ශන යෙදෙද්දී සංගාම ප්‍රශ්නාවේ පටන් අනුදෝමකාරය දක්වා ඥානාන්ත ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඊළඟට සෝපාපට්ටි මග්ග ඥානගේ ඥාන දර්ශන විසුද්ධිය විසුද්ධිය විසුද්ධිය අතකින් ලැබුණා දිනුවට පස්සලා අර ආනාපානසති භාවනාවෙන් ආරම්භ කළ භාවනා මාර්ගයේ උත්තම සෝවාන් මාර්ග කලේ කියලා දරුණා. ප්‍රාර්ථනාවක් එවගේ කාර්යයේ සම්පියක් කියනවා නම් ඊළඟට භාවනා පටන් ගෙන අයමත් ඉතිහාසයේ නාමයේ පටන් උපකරණා ඥාන නම් දිනු කරලා සතරදාසා මාර්ගඵල අනාගාම මාර්ගඵල සහ අදවත් මාර්ගඵලයන් අවබෝධ කර ගන්නවා. ඒ මාර්ග අවස්ථාවන්ට කියනවා ඥාන දර්ශන විසුද්ධිය කියලා. මේ සතර මාර්ග අවස්ථාවේදී දීර්ඝ සංසාරේ කවර කලකට නොදස්සාවු උත්තර සම්දේ විරෝධයේ මාර්ගයේ තියෙන ආරිකප්ති අතර සත්‍යාකාරයෙන් අවබෝධ කර ගැනීම නිසා සංකාරයේ දුක ලක්ෂයේ තියෙන ආයතදා සංකීර්ණ සම්මයස්තාවයේ තෙලක් බල සම්මෝහ විසින් තමන්ගේ සංකාරයන්ගේ පවිත්‍ර වීම නිර්මල වීම සංකාරයන් බාටපත් වෙන අතර මාත කවර සංකල්ප ඉදීමක් නැති ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් සම්පූර්ණ කරකිනක් චිත්තවල කායික මානසික දුකක් නැස්තාවේ ඒ අසංකත ධාතු සංකාරක සාංග සමාන අනිවලට තරණය කරනවා. මෙන්න මූලික ආභාසවත් බුද්ධජනක මහන්සේ වදාලා ඉති අශක්තං ආකාරයේ සහයන් පස්සේ ඉරියනාලු දුලෙල මේ ආනාපානසති භාවනාව සතුරු නැති ජීවු කරන හැටි වඩනාදේ සමස්වාදෙන් ආර්දශනාවෙන් ජීවු කරන හැටි ඊළඟට මේ ආනාපානසති භාවනාවෙන් සෝතාපාන ගැදෙන්නේ භාග්‍යවත් බුද්ධජනක මහන්සේ වදාලා ප්‍රතිපත්තාර සතරක් ඒ ප්‍රතිපත්තාර සතර පළමුවෙන් සායාන පස්සනාව දෙවන්නේ වේදනාන පස්සනාව තුන්වෙනි සිතාන පස්සනාව හතරවෙනි සම්මාන පස්සනාව ඒ ආනාපාන සතිය ආරම්භ කළ යෝගාවචරයේ වෙන භාවනාවකට නොහැරිලු වෙන භාවනාවකට නොහැරිලු ආනාපාන අරමුණෙන් මේ ප්‍රතිපත්තාර සතරක් වගනවා එක ප්‍රතිපත්තාමයකට භාවනා කරන හතර හතර විභාගයේ පහදලා තියෙනවා ඒ නිසා ප්‍රතිපත්තාර හතරට භාවනා දායක භාවනා දිනවා දක්වලා තියෙනවා මේකට තමයි සෝදකාකාර මහසතිපට්ඨාන භාවනාව ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. ඒ සෝදකාකාර ආනාපාන සති භාවනාව ගැන අපි නැවත නැවත සාකච්ඡාවලින් තේරුම් කරගන්නත් ඕනේ. විශේෂයෙන් ආනාපාන සති වැඩිමනේදී අත්තම ආනාපානසතිය හේතු දේශනා කරලා තියෙනවා. ආනාපානසතිය ආනාපාන ප්‍රතිපදාවේ භාවිතෝ බහුලීකතෝ මහක්ඛලෝ විමහානිතංසෝ අතේතන කෝටි කුතෝ විචාරෝ උත්පන්න උත්පන්නේ තාපකේ වස්තුනේ ධම්මේ සාමතෝ අන්තරඝාතේ සුභුත සමේ දේවල ඒ ආනාපානසතිය ගැදිරෙන යාර්ථංස පහදලා ධර්මලා කියනවා. අයංකෝ විචේ ආනාපානසති භාවිතෝ බහුලීකතෝ මේ ආනාපානසති භාවනාව භාවිත බහුලීකත කළාන සන්තෝෂයෙන් පරිපෝෂ සාන්ත වෙනවා ප්‍රමිත වෙනවා අපේක්ෂණ කෝට ස්වභාවයෙන් මුහුරි වෙනවා සතෝ ක්‍රියාවේ තපර්ජරණයක් කරගෙනවා සිතන් යොත්න්නේ පාපක යතුකලේ ධර්මයේ සාමසිංහාන්තර කාපේ විදූපකන්නේ සිතේ ගංගම් නිදි අතුල විතරක පාර වෙනවා නම් ඒ මොහොතේ ඒ සනන් යන්නේ අතුලවා රාහණේක ධර්ම අභිජාත්මේ කන ධර්මය මේ පානාපාන සතිය ආනාපානසති විචේනෝ භාවිතා භවයේ කතා සක්කාරෝ ප්‍රතිපත්තානේ පරිපූර්ණේති සක්කාරෝ ප්‍රතිපත්තාන භාවිතා භවයේ කතා සත් බුද්ධංගේ පරිපූර්ණේති සත් බුද්ධංගා භාවිතා භවයේ කතා විචාරුමුක්ති පරිපූර්ණේති කියලා මේ භාගා නදාලේ ආනාපානසති භාවනා යම් දෙයක් ලැබුවාද සෝතනත්තාත සතර ප්‍රතිපත්තාන භාවනා සම්පූර්ණ වෙනවා සතර ප්‍රතිපත්තාන භාවනා සම්පූර්ණ වූවහම බුද්ධංග ධර්මපත භාවනාවෙන් මුදුන්පත් වෙනවා. සත් බුද්ධංග භාවනා සම්පූර්ණ වුණාම විචා විමුක්ති දෙන මේ උපස්නාභයන් හත් වෙනවා කියලා දේශනා කළා. මේ අපි තේරුම් ගන්න තෝරන ආනාපානසති භාවනාවේ ප්‍රමුඛ ප්‍රතිපත්තාන කතරක් හැදෙන්නේ කියලා. ආනාපානසති භාවනා වැඩිමදී ප්‍රතිපත්තාන කතර ගැදෙන්නේ දෙන්නේ ආනාපාන කියන මේ ආස්වාද ප්‍රස්වාද දෙක හයයි කියන ඒ ආස්වාද ප්‍රස්වාද දෙක නිරුත්තරීල සායන සංඥා ප්‍රතිපත්තාවයි ආස්වාද ප්‍රස්වාද දෙක නිරුත්තරීල ගාමනේදී ඒ නිරුත්තරීල චිත්තස්කනයක් චිත්තස්කනයක් පාදා සිටියෙන්නේ සෝමගත සාගත වේදනාවක් සත්‍යන භාවනා වශයෙන් මුලට ගලු සිටි කීයේ දෝ පහස්මයේ විස්තරණයක් පාට ඇතිවෙන්නේ භාවනා අරමුණ කර ගන්නා වූ සෝමනක් වේදනාව සෝමන විදිහට තමයි කියන්නේ කරන්නේ මේ වේදනාව ක්‍රියා ගැනීම වේදනාවක් පස්නා ප්‍රතිකාරය එවැගේම ඒ මෙන්නේ සිතක් මත සෝමනක් කාදත වූ ඥාන සම්පූර්ණ සිතක් භාවයෙන් ජීවම් ගන්න පුළුවන් ඒකට ආයෙන්නේ සිත්තර ගත ගන්නා විදිහේ සිතාන පස්නා ප්‍රතිකාරය වෙනවා ඒකෙන් වැඩෙනවා සංඛා ඉන්ද්‍රිය, ගිරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, සංඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්ම, කල කර්ම, බුද්ධංග ධර්ම, සිත්ත්‍ත්ණයේ පහළ වෙනවා කියනවා. ඒ සිත්ත්‍ත්ණයේ පහළ වෙනවා වූ ඒ සෝතන ධර්මයන් තේරුම් ගන්නා විදිහට කියනවා ධම්මානුපස්සනා ප්‍රතිපත්තානල. මුනි ජීවිතේ මහත්වාස ප්‍රස්වාස මෙහෙය කිරීමක් මෙහෙය කිරීමක් පාතාල සමංගු සම්පාණය සාරාණ ප්‍රස්නා ගඩිනවා වේදනාන ප්‍රස්නා ගඩිනවා සිතාන ප්‍රස්නා ගඩිනවා සංඝාන ප්‍රස්නා ගඩිනවා මේකේක ආනාපානසතිය වැඩිනේදී සතර ප්‍රතිපස්සානේ ගඩිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒ ආනාපානසතිය ගඩිනේ ප්‍රතිපස්සාන කතර ගඩිනවා හිටුන බුද්ධාගමක ඒ සිත්ත්‍ත්ණයක් පාසහැරෙනවා ඒ කියන්නේ කෙනෙක් දීය කපි සම්බුද්ධයන්වරේ ඒ කියන්නේ කෙනෙක් වෙලා පහල වෙන නුවණ සම්විද්‍ය සම්බුද්ධයන්වරේ ඒ කියන්නේ කෙනෙක් වෙලා යටි ඊදසාදී විරි සම්බුද්ධයන්වරේ ඒ කියන්නේ කෙනෙක් වෙලා යටි ප්‍රීති සීති සම්බුද්ධයන්වරේ ඒ කියන්නේ කෙනෙක් සිත්ත්‍යටි සම්විද්‍යන සත්පති සම්බුද්ධයන්වරේ ඒ කියන්නේ කෙනෙක් සිත්ත්‍යටි සංගප්තිය සමාධි සම්බුද්ධයන්වරේ මෙමෙතිනේ දෙත්තේ පහල වෙන මධ්‍යස්ථ ගුණය උපේක්ෂා සම්බුද්ධයන්වරේ මේ චේත ආනාපාන මෙහි කිරීමක් වෙනුතුනේ මක්කාදා බුද්ධං අතත්තරණේත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ බුද්ධං ධර්මයන් ලැබීම නිසා මොකද සිද්ධවන්නේ බුද්ධාන්තුන් පරිපූර්ණන්තේ ශ්‍රී විද්‍යා අත්විද්‍යා වූ ඥාන සම්භාර නදනාතර සදාංග විමුක්ති විස්සම්බන විමුක්ති සංස්කෘත විමුක්ති විස්තරණ විමුක්ති පටිස්සාද විමුක්ති කියන මේ සංස්කාරෝ විමුක්තියේ දෙකෙන් ඥාන ඉගතන මාර්ගතර සිදුවෙන සිද්ධනන ඒ සාන්ත නිර්වාණ අධිගමනයේ සිදු වරලා මෙන්නේ සාභාජන සුජානන් වහන්සේ වදාළ මේ ආනාපානසති කර්මස්ථාන පිළිබඳව අපි නැවත තේරුම් ඇති කර ගන්නට ඕනේ. විශේෂයෙන්ම ආනාපානසති භාවනා උපක්‍රම ධර්ම රාශියක් තියෙනවා. ඒකත් මේ ධර්ම අපි තේරුම් කර ගන්නට ඕනේ. ආනාපානසති රදී නේදී හතරමන් නවි ඉදිරියට ගමන් කියන මේ පිළිබඳව අපි තේරුම් කර ගන්නට ඕනේ. ඒවා ගැන වැඩි වැඩියෙන් බලපොත් කියන්නේ භාවනා කර්මස්ථාන ගන්න කල්යාණ මිත්‍රයන් සමඟ සාකච්ඡා කිරීමේ එතමනකින් නමයේ තමන්වත් මේ හදා ගැනීමේ මේ භාවනාවේ විදිරිසින් කියන කාටට පුළුවන්කම දෙනවා. ඉතින් වාසියෙන් ආනාපානසති භාවනා වැඩිමනේ විදේහ පරිසරය අවශ්‍යයි. අනිත් කාරණේ මේක සාපේක්ෂාදී වශයෙන් සාමදාම කරමුක පුදුමෙන්න තෝරන්නේ. අද මේ තෝරගන්නේ භාවනා කරනවා ඊළඟට මාර්ගගත වෙන භාවනා මාර්ගනාදී ජීවවත් කරගෙන පාස්නාන්නේ. අමදාම සමාගයේ විමුක්තා කරන ආරියරණ වාදයේ භාවනා විරණයට කුඳු කරන්නට ඕනේ. අපි සාමදාම වෙන තෝරගන්නවා. එනදී සාමදාම අපි භාවනාවෙන් අපේ සිත තෝරගන්නට ඕනේ. සාමදාම අපි අඳුන් අඳිනවා. එළඟේ භාවනාවෙන් අපි සාමදාම නඳගන්නට ඕනේ. අපි සාමදාම ආහාරපාන ගන්නවා. එළඟේ භාවනාවෙන් ආහාරපාන අපි සාමදාම ගන්නට ඕනේ. අපි සාමදාම සාමයේ කරනවා හදා ගන්නවා. එළඟේ භාවනාවෙන් අපි සාමදාම සාගන්න තෝරන කටස්වන්න තෝරන මේ විදිහට සාම අවස්ථාවකම සාම දිනක දිනමේ භාවනාවක් නෑ ජීවිත කර ගන්නවට වෙන කතාව පුරේ නැතින කාගේ සාකච්ඡාවේ නිරන්තර ස්වභාවයක නිසා භාවනාවේ පළවෙනිම සංජ්ජති මානසික දෙවිඳා දකින්නට ලැබෙනවා. ඉතින් භාවනාවක් වඩන්න වඩන්න වෙන කාට භාවනා රස වෙනවා. භාවනා රස රත්නාම සම්බන්ධයේ හසු ජීවන ප්‍රාණිකෙනිලා නිරන්තරයෙන් තමතින ජීවිතයක් ගත කරගන්න සමත් වෙනවා. මෙන්න මේ නිසා දුරු තමතින සත්‍යවාදුනා වූ වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න කැමති තැන තෙමතුම මේ ආනාපානසති භාවනාව අනිවාර්යයෙන්ම පුරුදු කරගන්න ඕනේ. අත්වාසනයේදී මේ සාර්ථකත්වයේ මේ සමනක් පිළිස නෙමෙයි. මේ අපේ ජීවිතයේ ගන්න භාග්‍යවත් ජීවිත සංසාරයේ දුර්ලභයි. අපට දුර්ලභ භාග්‍ය සංකල්පයන්ම ලැබගත වෙනවා. බුද්ධ ශාසනය ලැබගත වෙනවා. සිතින් මරණ ශාසනය ලැබගත වෙනවා. ඉන්ද්‍රිය සංකල්පය ලැබගත වෙනවා. සතුන් පරිද්ද ලැබගත වෙනවා. සර්ගාර මාත්‍රවණය ලැබගත වෙනවා. සංඥා මිත්‍ර සංකේමණය ලැබගත වෙනවා. මේ වගේ දුර්ලභ භාග්‍ය සියල්ල ලැබුණ අපි සෑම දිනක් භාග්‍යවන්ත නිසා අත්‍ය මාතේනේ භාවනාවන් වැඩියොත් මේ ජීවිතයේ දින තමන්ගේ පාරමීයෙන් පස්සේ තිබුණා නම් සෝවාන් සකදාගාමි අනාගාමි පරිවර්තන මාර්ගඵල දිවිලෙන්නේ සමාන අනුන්දතිනට සාමිවන් සුත්‍රදානන් වහන්සේ කටපාඩම් සූත්‍රයේ මේ දේශනාවට වදාළා යෝනිකෝටි දික්කේ මේ සත්තාව කටපාඩම් ශ්‍රීලං භාවයේ සත්වස්සං සත්ජින්නම් පලානං අනතරං පලං පාටිකං සං දික්කේ ධම්මේ අඤ්ඤා සතුනා උපාදිතේ අනාගාමිකා යන්තනෙන් මාලදාලනේ ප්‍රතිපත්තානේ වැඩි නැතිවට අත්පාවුස් ගම්පිලෙන් යද්දොත් මේ සිල්ලතාවට මේ ජීවිතයේ ජීවන හරියක් මාර්ගඵලය වූ අනාගත මාර්ගඵලයේ ඒ කාන්තෙන් ලැබෙනවා කියලා ධර්මහත්ය දේශනා කළා. මේ දේශනාවකදී අත්පාවුස් ගම් නොකඳුනානේ භාවනා ගැදීමේ පිළිබඳව සමහරවිට අහද්දාත් අත්පාවුස් ගම් එලිකරට ප්‍රතිපාලයකදී නිවනට අන්ත ලබන්න පුළුවන් එලිකා භාවනාව ගැන හොඳට ත්‍රිමෙන් අරගෙන අකණ්ඩව සාකච්ඡාවෙන් වශයෙන් නිරන්තරව මේ භාවනා දිනපතා කරන්නට අපි පුරුදුෙන්ට බලාපොරොත්තු වෙන තුන සාසනා කරන්නට ඕන. භාවනාවක් කිරීමක පළමුවෙන් සීල කුරුසිය තේරුම් ගන්නට ඕන. භාවනාවක් කිරීමක පළමුවෙන් තමයි සීල පිළිසිදු කරගන්නට ඕන. සීල පිළිසිදු කරගෙන සිනුරුවන්ට ජීවිතේ පූජා කරගන්නට ඕන. සිනුරුවන්ට ජීවිත පූජා කරලා බුදුන දිහා කරන්ට ඕන. මෛත්‍රී දිහා කරන්ට ඕන. ශරීරයේ පිළිකුල දිහා කරන්ට ඕන. ජීවිතයේ අනිත්‍ය අපාල බව දිහා කරන්නට ඕන. බුදුසසුන බුදු මහ රහතන් වහන්සේලා ගමනක් නිවන් ළඟදී ගමන් කරනවා කියන චිත්ත ප්‍රකාශය ඇති කරගෙන සාන්ත වෙළඹෙන්නේ දිව්‍යම භාවනාව පටන් ගන්නට ඕනේ. මේ විදිහට භාවනා පටන් ගන්න දිනෙකට ඒ භාවනාව දිනෙන් දින සමාගයේ පහසු හැටියට පහසු වේලාවක් සිදු කරන්න පුරුදු කර ගැනීම නිසා නම් බොහෝ කාලයකදී භාවනාවේ ආයතන ලැබීමේ සෝතේ නිත්‍යාව සෝතේ අවදි වීම නපුරු කියන නොතේනෙල දෙවියන්ට මනසෙන් දෙවියන් දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම එමත් අනුකූල වැඩ කියන එවැනි චිත්ත සමාධිය ලැබීම මුළුමනින්ම සමාපත්තම ඇතිවීම මොමුලාර කිහිපයේ කටයුතු කිරීම පිටු කටයුතු සඵල වීම ආදී ආයුතන් දෙකේදාම දකින්න ලැබෙනවා ඇති මෙවැනි සංසගත දැකීමේ භාවනා මාර්ගයේ සියතර ගමන් කරලා කරුණින් සදාකල සත්‍ය සිද්ධි කරන්නේ සිදු වෙන කරගෙන ගිහිල්ලා අවසානයේ සමාපතු සරබෝධිඥානයකට සමීනේ බුදුපාදයේ බුදුමහරහතන් වහන්සේලා විසින් සඳහේ වදාළ අජරාම රුකාංශ අමාමහා නිවනේ කරපිය සියවා සංඛාරයේ නවකයක් ගත වුණා නිවන ප්‍රති සත්‍යම පිළිබඳ විශ්වාස කරනවා එනිසාද විශේෂයතාවයේ ආනාපානසති භාවනා පිළිබඳව ස්වාමීන් වහන්සේලා කරන් දෙන්නේ මේ ආනාපානසති භාවනා පිළිබඳව සයෙන් දෙක දෙන්නේ නිසා ගණනක් සමුන් කරුණු ගන්නද කියනවා ඒ කරුණු සියල්ලම සූවාදිකාව මත පිළිදෙන ගුරු දෙනාට එනිකා ගායනාත්මක භාවනා පිළිබඳව සයෙන් වැඩි කියන්නේ කල්දාන මිත්‍රයන් දැනගමු මේ භාවනා දිනු කර ගන්න හැටත් අපි සාම කරුණාවෙන් සාකච්ඡා කරනවා කියලා කියනවා සමාවරයෙන් අපරාවස්ත්‍රා සුචේනාතු මුත්‍රාදීනේ කුසල සම්භාවකරණයක් වේවා සේවාදෝනි නිරෝධෝපත්ත කාලමේ පුරා අන්තර්ගතින් අතුනේ සාමී අන්තෝ ලබස්වා කුල කරුණාවෙන් පිළිපදිනේ සේවාදීනේ මේ කුජන්නේ සිද්ධාස්ථානයේ අධිපේ කෝද තාපකාරක ලෝකපාල කෝද සීලම සම්බද්ධක ජීව මංගලයේ තේ මේ අපේ උකාරකින් අක්ෂේමා අනුමෝදන් වෙස්වා බුද්ධාසනයක් මේ දිනයක් සාම දිනයක් සිය දින දේවතා මණ්ඩලයේ ආදී ආරක්ෂා කරන්වා සියලු දෙවියන් සත්පතන භෝධි වලින් සාන්ති ලක්ෂණ නිවන් ධාතුවා සේවා අපලපි මෛත්‍රී රජනේ සේසේ නදුනේ ධර්මස්ත්‍රමණේ සිංකම ධර්ම දානමේ සිංකමල පුරෝගාමී ආරාධනා කරන් සේතුන බුදු කරණ භාවනා විලාසී සම්දී සමාධි කුදින්වත් සුගත මහත්මයාගේ දෙවිතයි ඒ සිංවත් සාමදනාගේ උපකාරීකාදමේ ධර්මස්ත්‍රමණේ ධර්ම දානමේ සිංකමත අපසාම දනාක් සහභාගී වෙන්න ලැබුණ ඒ සිංවත් භාවනා විලාසී භාවනා සමාධි සමාධි කුදින්වත් සිතේෙන් අද භාවනා පන්තිය සුරෝගා ප්‍රේත සුන්නවන්තේ ගිලංගනියා එතුමාට වහාම නිරෝධිතව ලැබේවා කියලා පුතුන් ප්‍රාර්ථනා කරන අතර මේ සහාය සම්පත්තිය දුන්නා වූ ඒ සත්පුරුෂ මණ්ඩලයට මේ ධර්ම ශ්‍රවණය කළ සීලෝම මාත්‍යවරුන්ට දරුවන් සමග නැතත් සත්නත්‍රේ කියන දුක් ලෝකෝපස් භාවනාව දිලා ගැබිලාදී වූ සිතාත්මයේ සමුද දිනා භාවනාන් සංකල්ප ගන්ති හේතු වාසනා වේවා ආධුවන් සත බල ප්‍රඥා සම්පත් දිනුගේ දිනුනලා සතර වාසනාසුර සංඝාන මිත්‍ර සංස්පත්තේ සද්ධාර්මස්තරමනි යෝනිතු මනසිකාවේ ධර්මාන් ධර්ම ප්‍රතිපත්තියෙන් මේ සෝතාපන්නයන්ගෙන් ලැබෙන ජාති ජාති අසුරතේ කාරණිය කරන පුරාණමිතුරු තම තමන් පතන අධිගම යාන්වන්ගෙන් බුදුපත්තේ විසි මහරහතන් වහන්සේලා නිවි සමිතේ බගෙන මගාල හජරාම රසාන්ත අමාභාණ්‍යන්තු කිනුතු හේතු වාසනා වේවා